තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සඳහන් වෙනවා මාර ධර්ම පහ. මොනවාද? ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, දීජ පුත්‍ර මාර සහ මච්චු මාර කියලා. ඒ පංච මාර ජීතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං කියලාම ගාථාවල තියෙනවනේ. එතකොට ක්ලේශ මාර කියන්නේ චිත්තසංතාන තුළ පවත්නා වූ 1500ක් කෙලෙස්. මේවා මාර. මේවා කෙලෙස් තියෙනකොට ධ්‍යාන වඩන්න බෑ, සුගතියකට යන්න බෑ. නිවන් අවබෝධ කරගන්න කොහොමවත් ලැබෙන්නේ නැහැ කෙලෙස් තියාගෙන. මේ කෙලෙස් නැති කිරීමෙන් තමයි ඒ උත්තරීතර ගුණස්කන්ධයන් ලැබෙන්නේ. එනිසා ඒකට ක්ලේශ මාර කියනවා. ඊළඟට ස්කන්ධ මාර කියන්නේ පරිහරණය කරන මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. මේවා වරින් වර ළඩ වෙනවා. ළඩ වෙනකොට ආතුර වෙනකොට උසස් ගුණ පූර්ණේ කරගන්න බාධා වෙනවා. ඒකයි ස්කන්ධ මාර කියන්නේ. ඊළඟට අபிසංස්කාර මාර කියන්නේ තම තමා රැස්පත් කරගත් කුසල් ලකුසල් කර්ම වේග. මේ දීර්ඝ සංසාරයේ පතන් රැස් වෙච්ච අප්‍රමාණ කුසල් තියෙන අප්‍රමාණ අකුසල් තියෙන වැඩියෙන් තියෙන අකුසල්. ඒවා තමන්ට වෙලා බාධා කරනවා, සීලේ රකින්ද බාධා කරනවා, ධ්‍යාන වඩන්න බාධා කරනවා, විදර්ශනා වඩන්න මාර්ගඵල ලබන්න බාධා කරනවා. එනිසා මේ තම තමාගේ సంతාන තුළ තියෙන මේ කර්ම වේග නැත්තම් අபிසංස්කාර ධර්ම මාර ධර්ම හැටියට හඳුන්වනවා. හතරේනි මාර තමයි දිවි පුත්‍ර මාර. පස්වෙනි මාරය තමයි මේ අප කාටකාට සිදුවෙන ජීවිතයේ අවසාන මොහොතේ සිදුවෙන ජීවිතේන්ද්‍ර උපච්ඡේදක මරණය. ජීවිතයගේ අවසානයේ. ඒ ඕවත් බාධක වෙනවා. ඉතින් මෙතන හඳුන්වන්න තියෙන්නේ දිවි පුත්‍ර මාරයා ගැන විශේෂයෙන්. දිවි පුත්‍ර මාරයා කියන්නේ පරණ නිමිත වසවර්ති දිව්‍ය ලෝකයේන ප්‍රධානී. ඒ ජීවිනෝසේ උපන්නාම සීලෝම සම්පත් වලින් අග්‍රගන්නේ බාටපත් වෙනවා. අනිත්‍ය විලෝක පහටම වඩා සම්පත් බහුලයි. ඒ දිව්‍ය ලෝකේ උපන්නාම ඒ දිව්‍ය රාජාට හිතෙනවා මේ සියල්ලෝ මගේ යටතේ ඉන්නතෝද. මට වඩා ඉහළින් නොයා යුතුයි. බඹලෝ නොයා යුතුයි. මාර්ගඵල නිවන් නොලැබිය යුතුයි. බුදු වීම නොකළ යුතුයි. ඔය වාගේ හිතෙනවා. මොකද ඔහුගේ වසඟයට ඒ යටත් නොවන නිසා ධ්‍යාන වඩන කෙනෙක් බඹලෝ යනවා. ඔහුගේ වසඟේ ඉක්මවා යනවා. ඒකට කැමති නැහැ. දැන් අධිරාජ කෙනෙක් තවත් කෙනෙක් රජ වෙනවට කැමති නැහැනේ. තමන් අධිරාජ නිසා අධිරාජ්‍යයට තව කෙනෙක්පත් වෙන්න කැමති නැහැ. ඔහුගේ ආරාමෙන් තමයිපත් වෙනවා නම්පත් වෙන්නේ. අන්න ඒ වාගේ මාළදේව පුත්‍රයා මාන්නෙන් බොහෝම අධිකයි. අධික මාන්නේ නිසා ඔහු උසස් ගුණ පූර්ණේට බාධා කරනවා. ධ්‍යාන වැඩිමිට බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ සිදුවීම් රාශියක් අපේ ත්‍රිපිටක ධර්මයේ තියෙන මේ දිව්‍ය කුත්‍රයා කරපු බාධාවන්. අපේ භාග්‍යතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දවසෙත් ඇවිල්ලා වළක්වුවා. යන්න එපා. තව 17කින් සක්විති සැප ලැබෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා මගේ සක්විති සැප අවශ්‍ය නැහැ. ඒක ජරා මරණයන්ගෙන් යුක්තයි. මම යන්නේ මම ජරා මර රෝග මරණ නැති තැනක් සොයාගෙන කියලා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. දෛවිදුඳා පතන්න මේ මාරදී පුත්‍රයා පීවරෙන් පීවර සෝදිසියෙන් හිටියලු භාග්‍යතුන් වහන්සේ කවුරුදු හතක් තිස්සේ සිදුරක් හොයන්නේ. ඒ කියන්නේ වරදක් හොයන්නේ. ඒ දිවපුත්‍ර මාර්යාම කියලා තියෙනවා සත්‍යවස්සානි සම්බුද්ධං අනුබන්ධින් පදාපදං ඕතාරං නාදිගච්ඡේසං සම්බුද්දස්ස සතීමතෝ කියලා ඔහුම කියලා තියෙනවා. මම අවුරුදු හතක් තථාගතයන් වහන්සේ පසුපස ඇවිද්දා සිදුරක් හොයමින් මට සිදුරක් දකින්න උනේ නැහැ, වරදක් දකින්න උනේ නැහැ. සරුවඥන් වහන්සේ බොහොම සති සම්පන්නයි කියලා ඒ මාරදී පුත්‍රයා ප්‍රකාශ කරලා තියෙනවා. ඔය වගේම මුගලන් මහරහතන් වහන්සේ දේශ කලාවන මිගදායේ සක්මන් භාවනායේදී සිටින මාරදී පුත්‍රයා විල්ලා කුසතුලට රිංගුවා. ඊපස්සේ මුගලන් මහරහතන් වහන්සේට ලොකු බරක් වගේ දැනෙලා වාඩි වෙලා දිවසින් බැලුවා මාර්යා තුල් වෙලා මේ කුසතුලට. උන්වහන්සේ හිතුවා මෙච්චර පිලිකුල්ලු දුර්ගන්ධ වූ කුසතුලට යන්න තරම් මේ මාර්යා නිර්ලජ්ජන බොහෝට කරන්න බැරි පාපයක් නැහනේ. මොහු දමනය කරන්න ඕනි කියලා හිතාගෙන මාර්යාට කතා කළා. මාර්දී පුත්‍රය, ඔබ ඉන්න තැන මම පන්ට පේනවා. ඔබ හිතන්න එපා මට පේන්නේ නැහැ කියලා. ඔබ මගේ කුසතුලට ආව නේද? එතකොට මාර්යා කුසතුලින් ඇවිල්ලා අර දොර බාව උඩ නොපෙනීද මේ හිටියා. එතකොට උන්වහන්සේ දේශනා කළා, දැන් ඔබ දොර බාව උඩ ඉන්නවා මට පේනවා. ඔබ හිතන්න එපා මට පේන්නේ නැහැ කියලා. මාර්ය ඔබ කවුරුත් නේ මගේ බෑන. පෙර ජාතියක මම වසවර්ති දිව පුත්‍රයා වෙලා හිටියා කකුසඳ බුද්ධ කාලේ. දූසීනා මාර නමි. එදා ඔබ මගේ බෑන. එනිසා ඕක මේ ප්‍රේණියෙන් ලැබෙන එකක් නෙමෙයි මහා පිනකින් ලැබෙන්නේ. හැබැයි මේ දූෂී මාර්යා කපුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පුදුම අනදර කළා. අන්තිමේදී විදුර කියන රහතන් වහන්සේගේ ඉසක ගලකින් ගහලා ඉසෙල්ලේ වැගිරෙව්වා. ඒ මොහොතේම දූෂී මාර්යා අවීචි මහා නරකයේ උපන් අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා මේ ආවේ. එනිසා මේ මාර ජීවිතයේ ඔබ හිතන්න එපා මේ සිල්වත් ගුණවත් භික්ෂූන්ට හිරිහර කරලා සුගතියට යනවා කියලා. ඔබෝකෙන් පිරිහෙන්න පුළුවන්. එනිසා මින් ඉදිරියට කවදාකවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ට හිරිහර නොකරනු කියලා මාර තර්ජනාත්මක දේශනාවක් පැවැත්වුවා. ඒක මජ්ක්‍ධිම නිකායේ මාර තර්ජනී සූත්‍රයේ සඳහන් වෙනවා. මේ වාගේ ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙනවා මේ දේවපුත්‍ර මාර්යාගේ තොරතුරු. එනිසා මාර ධර්ම පහක් තියෙනවා. මාර කියන්නේ බාධක කියන තේරුමයි. උසස් ගුණ පූර්ණයේට බාධක දේවල් තමයි මාර ධර්ම කියන්නේ. නිසා මාර ධර්ම මෙතන පහක් තියෙනවා. ක්ලේශ මාර, ස්කන්ධ මාර, අවිසංස්කාර මාර, දීපුත්‍ර මාර සහ මච්ච මාර කියන ධමාර ධර්ම පහ. අපේ භාග්‍යතුන් වහන්සේට කියනවානේ භගවා කියලා ගුණ. ඒ මේ පංච මාර ධර්මයන් බිඳලූ බැවින් භගවා කියන ගුණය ලැබී කියලා. මෙන්න මේ නිසා මේ මාර කතා පිළිබඳව සංක්ෂේපෙන් අපි තේරුම් ගනිමු. මේ මාර ධර්ම කියන්නේ බාධක ධර්ම, ඒවා පහක් තියෙනවා. ඒන් පහෙන් එකක් තමයි මේ සජීවී දෙවියෙක් හැටියට ඉන්නේ. අනිත් මාර ධර්ම තමා තමා සංතක වූ ධර්මමයි. ඒ කියන්නේ කෙලෙස් ධර්ම, ස්කන්ධ පංචකය, එවැගේම කර්ම, අනික මරණය. මේවා තමා සතු දේවල්. ඒවා බාධක වෙන නිසාත් මාරක ධර්ම හැටියට හඳුන්වනවා. එනිසා මාර්යා පිළිබඳව මේ යම් කිසි සංකල්පනාවක් කියලා වැරදි තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මේවා ලෝකයේ තියෙන ස්ථීල දෙනාට සාධාරණ ධනෝකාවන් හැටියට අපට පිළිගන්න පුළුවන්. විශේෂයෙන් මේ මාර්දේ පුත්‍රයා ඊට පස්සේ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ට ශාරීරික වශයෙන් අනතුරු කරන්න ආවේ නැහැ. නමුත් බොහෝ අවස්ථාවල පැමිණලා තියෙනවා වළක්වන්න. එක දවසක් සූරම්බත් කියන සිටු පුත්‍රයා බුදුබණහල සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියට පස්සේ මාර්යාව බුද්ධ විලාසයෙන් ඇවිල්ලා කිව්වා මම යාවේ මගේ බණ නිවරදි කරලා දෙන්න. මං ඉස්සෙල්ලා බණක් කියවන්නේ සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්ම අනත්තයි කියලා. සමහර සංස්කාර තියෙනවා නිත්‍යයි, සැපයි, ආත්මයි. කියනකොට සූරම්බත් මහණවකයා හිතුවා අපේ බුදුරජාණන් වහන්සේක වචන වරදින්නේ නැහැ. මේ බුදු විලාසයෙන් එන්නේ කවුරු හරි අදෘශ්‍යමාන දෙවි කෙනෙක් වෙන්න ඇති. බුද්ධ ශාසනයේ පතහණි කෙනෙක් වෙන්න ඇති කියලා කිව්ව ඔබ කවුද කියලා. එතකොට කිව්වා මම මාර්දේ පුත්‍රයා. සෝරම්බත් මහණුකතුමා කිව්වා මාරයේ ඔබ වගේ එක්කෙනෙන්නේ දහහක්වත් මා ලබාගත් ආභෝධය සලවන්ට බෑ කියලා අසුරු සෙනඟ ගන්නකොට උව අතුරු දාන්න. මේ වගේ සිදුවීම් තියෙනවා. අපේ ලංකාවේ හිටියා කටකන්දර වාසී කුසදේව කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කඳුර ඇලියේ මුදුනේ කුටියක වැඩ ඉන්නේ. බොහෝම ලස්සන ප්‍රසාදනීය සෑමලුවක් තියෙනවා. චෛත්‍ය රටේට හොඳ ලස්සන මලුවක් තියෙනවා සුදු ඇලි අකුරලා. ස්වාමීන් වහන්සේ උදේවරුේ අසල ගංවල පිටිසඳා වළඳලා ඇවිල්ලා මේ චෛත්‍ය මලුව ඇමදෙනවා. නිකමල් ඇතිරියක් වගේ බොහෝම කුණී වෙන්න බොහෝම ලස්සනට පිරිසුදු ඇමදලා ගහක් මුලට වෙලා චෛත්‍ය දා බලාගෙන භාවනා කරනවා. මාරදී පුත්‍රයා හිතුවා මේ රහත් ස්වාමීන් වහන්සේගේ රහත් වීම වළක්වන්න ඕනේ කියලා ආවා. එක දවසක් වඳුරෙක් හැටියට ඇවිල්ලා ඇදගෙන මේ මළුව කැප කරගෙන ගියා. එක දවසක් හරකෙක් ඇවිල්ලා මේ මළුවේ කකුල ඇදගෙන ඇදගෙන ගොම දාගෙන ගියා. ඒ වාර දෙකේම ස්වාමීන් වහන්සේගේ සමාධියේ බිඳිලා අර මළුව සුද්ධ කරලා කුටියට වැදියා. තුන්වෙනි දවසේ ආවා කොර ගානෙ මිනිහෙක් හැටියට. මළුව කකුල ඇදගෙන ඇදගෙන ගියාද හොඳට සමතලාව හැමදපු වැලි මළුව. ස්වාමීන් වහන්සේ නැගිටලා ඒ වෙලාවේදී මළුව හැමදෙනම දෙන්න ඉස්සෙල්ලා හිතුවා මේ මිනිහෙක් කතා කරන්න ඕනේ. කතා කරනවා උන්වහන්සේ අසවදාලා ඉන්න තුබ කවුද? ඉතින් වසවරද දීපුත්‍රයාගේ තේන නියමයේ සිරිතක් කවදාකවත් බොරු කියන්නේ නැහැ. ඔහු මාන්නාදීකයි, ඔහු මාඩම්බරයි. ඔහු කිව්වා මම තමයි වසවරද දීපුත්‍රයා කියලා. ඒකට ස්වාමීන් වහන්සේ කිසි බයකට පත් වෙන්නේ නැතුව ඇහුවා, "ආ වසවරද දීපුත්‍රයේනි ඔබ මේ තිස්සර දවස් දෙකක් මෙහෙම ආවා නේද?" "ඔව්." "ඒ ආයේ මොකද?" "ගුහාන්සේගේ හිත බලන්න." "ආ බොහෝම හොඳයි. ඔබ සන්තෝෂයි ඔබතුමා අපේ භාග්‍යතුන් වහන්සේ කහත් අවුරුද්දක්ම පසුපස ඇවිද්දාක් කියලා කියනවානේ. භාග්‍යතුන් වහන්සේක කතා කරලා තියෙනවානේ. මුගලන් මහරහතන් වහන්සේක කතා කරලා තියෙනවානේ. තවස් ශ්‍රාවකයන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඔබට පුළුවන් කියනවනේ මේ සම්පූර්ණයෙන් බුද්ධ විලාසය වුණත් මවාපාන ඉර්ධි විශේෂයක් තියෙනවා කියනවා. ඔව් මට තියෙනවා. එහෙනම් මවාපාන්නේ බුද්ධ විලාසය. මාරදීව පුත්‍රයා ශනිකෙන් බුද්ධ විලාසය මවාගත්තා. මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් බුදුගුණ භාවනා හොඳින් වඩන විපස්සනා වඩලා තිබුණා. ස්වාමීන් වහන්සේ මේ මාර්යා මවාපු බුද්ධ විලාසය බලාගෙන හිටුවා. මේ කෙලෙස් සහිත මාර්යා මවාපෑව මේ බුද්ධ විලාසෙ මෙච්චර සෝභා සම්පන්න නම් නික්ලේශේ සරුවක් යන්වාස මොනතරම් සෝභා සම්පන්න වෙන්නදද කියලා බලවත් ප්‍රීතියක් ඇති වෙනකොට හිත සමාධි වුණ විපස්සනාවට හැරුණ මාර්ය අතුරුදාන් වෙන්නේ ඉස්සර සෞකලස්න සමහරහත් භාවයට පත් වුණා. පත කන්දර කියන්නේ මේ අද කුරුණෑගල පැත්තේ තියෙනවා කඳුර ඇලියක් මරළුවාව කියලා ඒක හඳුන්වන්නේ අද දවසේ. මේ ස්වාමීන් වහන්සේ රහත් වෙන්න උපකාර වුණා මාර්යාගේ බාධා කිරීම. මේ වගේ අවස්ථාවන් සිදු වෙලා තියෙනවා. එනිසා හැබැයි අද දවසේ බොහෝ දෙනා කියනවා මේ යම් යම් භාවනාවට බාධා කරනකොට මේ මාර්යාව කරදර කරනවා කියලා නෑ. එහෙම හිතන්න අවශ්‍ය නෑ. මේ විදිහේ සාමාන්‍ය තැනකට එන්නේ නෑ. ඔහු එනවනම් එන්නේ අර වාගේ උසස් ඥාන වඩන මාර්ගඵල ලැබන අවස්ථාවක් සැලකාගෙනයි. නමුත් එදා මේ මුගලන් මහරහතන් වහන්සේ මාර දර්ජනය කරපු නිසා මේ ඒතරම් බැරෑරුම් බාධක එන්නේ නැහැ. අද යම් කිසි කෙනෙකුට බාධා වෙනවා කියන්නේ එක්කෝ ක්ලේශ ධර්මයක්, එක්කෝ කර්ම විපාකයක්, එක්කෝ ස්කන්ධයන්ගේ පීඩනයක්. මේ වාගේ දේවල් බාධාවට එන්න පුළුවන්. ඒක මේ දියුපුත්‍රේ මාර්යාම කරන වරදක් නෙමෙයි. ඒ නිසා අපි මේ සම්බන්ධව නියම තේරුම අරගෙන තමන්ට තියෙන බාධකේ තෝරාගෙන ඒ බාධකේ වළක්වා ගැනීමට නුවණින් කටයුතු කිරීම සෑම දෙනා විසින්ම කළ යුතු බව අපි කරුණාවෙන් සඳහන් කරනවා. Thank you.